හෙට දින පැවැත්වෙන නිදහස් උළෙල සඳහා පැවති පෙරසූදානම් කටයුතුවලදී පෙරහුරුවකදී සිදු අනතුරක් නිසා නිලධාරියෙක් මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙනවා අද පෙරවරුවේ. ඔහුගේ තත්ත්වය ගැන සඳහන් කරොත් අස්ථි කීපයක් කැඩීමකට ලක් වෙලා තියෙනවා අත්වල කකුල්වල සහ උකුල ප්‍රදේශයේ. අස්ථි කැඩීම්වලට අමතරව ඔහුට බාහිර තුවාල කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔහු අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු කරවා තිබෙනවා.